දෙන්න කැමති නෑ පාර්ලිමේන්තුව තෝරන්න. ඒක පුදුමයක් නෙමෙයිනේ. අපිට දේශපාලන වශයෙන් බල ගන්න ඕන රනිල් වික්‍රමසිංහ පන්නලා දාන්න කියලා. ඒක කියන්න බෑ. බලය ගන්න ඕනේ මේ නළු ටික ඔක්කොම ආපහු විසුරලා ඉවත් කරන්න. ඕකනේ රහස වෙන එකක් නෙමෙයිනේ. මහාචාර්ය ඊය පීරිස් මන්ත්‍රීතුමා බන්දුල ගුණවර්ධන හිටපු ඇමතිතුමා ඩලස් අල්ලා පෙරුම මන්ත්‍රීතුමා ඒගොල්ලෝ කියලා තියෙනවා විශ්වාස බන්ද යෝජනාවක් ගෙනල්ලා මාව අගමැතිකමෙන් ඉවත් කළා සංධාන ආණ්ඩුවකින් විශ්ස කරනවා කියලා. මන්ති මාව කොහොමද අයින් කරන්නේ? ආපත් කරන්නේ ජනතා වරමද්දු